ಹೌದು ತುನಕಟ ಪೆರ ಮೇ ಪಿಟಿಯ ಎದೆವೆ ವ್ಯಾಲಿಗೋನಿ ದಾಲ ನೈಟ್ ರೇಸಿಂಗ್ ವಲಟ ಲ್ಯಾಂಬೋಗಿನಿ ವಾಹನ ಗಣನಾವ ಮೇ ಪತ್ತೆ ಪಿಟವೆಲ ಮಿತನ ವಟೇ ಗಿಹಿಂಗ್ ದೆತುನ್ ದೆನೆಕ್ ಯಟವೆಲ ತುವಾಲವೆಲ ಮೆರುಣ ಅದ ಯಹಪಾಲನೆ ಅತ್ತಿನ ನಿಸಾ ಮೇ ಭೂಮಿಯಂ ಪಿಟವೆನ್ನೆ ಅತ್ತವತೆಮ್ಮ ಶುದ್ಧ ರೋಹಲಕ್ ಜೀವಿತ ಬೇರಗಂಡ ಮೇ ನೈಟ್ ರೇಸ್ ಕರಪು ತನ್ನ ಪೂರ್ತಿಬುನಾ ಇತಿನ್ ಒಕ್ಕಮ ದಾಲ ಹೆಲಿಕಾಪ್ಟರ್ ಗೆನಲ್ಲ ಉಸ್ಸಗೆನ ಗಿಹಿಂ ದಾನ್ನ ಲಂಗಮತಿಯನ್ ಇಸ್ಪಿರಿತ ඒත් ගංවල පොඩි ඇක්සිඩන්ට් එකක් වුණොත් ගිලන් රථයක් හොයාගන්නවා තමාරුයි. අපි යහපාලන ආණ්ඩුවක් ඇති කළා. ජාතික ආණ්ඩුවක් ඇති කරාම අපිට මෙහෙම ආධාර ගන්න පුළුවන්. මොකද ස්ථාවර භාවයක් තියෙනවා. කාටවත් කියන්න බෑ මේ පක්ෂය උදව් කරනවා, ඒ පක්ෂය උදව් කරනවා කියලා.